පහළොස්වන පාඩම අරූපාවචර සිද්දොලස රූපයන්ගෙන් ඈත්කොට වඩා ශාන්ත බවට ප්‍රනීත බවට පත්කරන ලද පංචම ධ්‍යාන චිත්තය අරූපාවචර චිත්තයයි කියනු ලැබේ. එයද රූපාවචර චිත්තේසේම කුසල විපාක ක්‍රියා වශයෙන් තුනට බෙදෙන්නේය. අරූපාවචර කුසල සිත් සතර. ආකාසානංචායතන කුසල සිතය, විඤ්ඤාණාංචායතන කුසල සිතය, ආකෙන්චඤ්ඤායතන කුසල සිතය, නේව සංඥානාසඤ්ඤායතන කුසල් සිතය කියා ආරම්මන බේදයෙන් රූපාවචර කුසල් සිත් සතරක් වේ. ආරම්මණයන්ගේ වශයෙන් බේදයට පැමිණෙන්නා වූ එකම සිත මේ අරූපාවචර සිතය. අරූපාවචර සිත් උපදවා ගත හැක්කේ රූපාවචර පංචම ධානය උපදවාගත් අයට පමණි. රූපාවචර පංචම ධානය ලබාගත් අයගෙන් ඇතමෙක් රූපකය පරිහරණය කිරීමේ කරදරය දැක රූපකය නිසාම සත්වයනට බොහෝ දුක් ඇතිවන බව දැක රූපකය කෙරෙහි කලකිරි අරූපී ආත්ම භවයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අරූප ධ්‍යාන උපදවති. අරූප ධ්‍යාන උපදවන්නේ මෙසේය. රූපාවචර පංචම ධ්‍යානලාභියා ආකාශ කසිනයෙන් අන්‍ය වූ කසිනයක් අරමුණු කරන පංචම ධ්‍යාන චිත්තයෙන් මද වේලාවක් හිඳ තමාගේ ධ්‍යාන චිත්තය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධ්‍යාන චිත්තයේ අරමුණ වූ කසින නිමිත්ත දෙස සිතින් බලාගෙන එය රූපයක්සේ නොසිතා ආකාශය කියා සිතන්නට හෙවත් භාවනා කරන්නට පටන් ගනි. එසේ භාවනා කරන කල්හි රූප කසින නිමිත්ත නැති වී පළමු කසින නිමිත්ත පෙනුණු තැන ආකාශය පෙනෙන්නට වේ. කසිනෙන් ගන්නා ලද්දක් නිසා ඒ පෙනෙන ආකාශයට කසිනු ගාටිමාකාශය යැයි කියනු ලැබේ. ඉදිරියට ආකාශය ආකාශය කියා භාවනා කරන කල්හි කලින් රූප නිමිත්තක පැවති රූපාවචර පංචම ධානය ඒ ආකාරයේ අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධානය රූප නිමිත්තයෙන් බැහැර කර ගැනීමය. රූප නිමිත්තයෙන් බැහැර කර ගන්නා ලද ඒ පංචම ධානසිත පළමුවන අරූපාවචර සිතය. ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචරයාගේ සිතට පමණක් ඇති සැටියට දැනෙනවා මිස ඇත්තටම ඇති දෙයක් නොවේ. එය ප්‍රඥප්තියකි. සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ ආකාශයට පළමුවෙන් ඇතිවීම වූ මුල් කොනද නැත්තේය. නැති වී යෑම වූ අන්තිම කොනද නැත්තේය. එබැවින් එයට අනන්ත ආකාශයයි කියනු ලැබේ. අනන්ත ආකාශය අරමුණු කරන ධානයෙන් යුක්ත වන බැවින් පළමුවන අරූපාවචර කුසල් සිතට ආකාසානංචායතනය කුසල් සිතය යන නම දී තිබේ. ආකාසානංචායතන කුසල් සිතය යන්නෙහි තේරුම අනන්ත ආකාශය අරමුණු කොට පවත්නා කුසල් සිතය යනුයි. ආකාසානංචායතන ධානය ලැබූ යෝගාවචරයා තමාගේ ධානය තවත් රූප නිමිතියෙන් ඈත් කරනු පිණිස පළමුවන අරූපාවචර චිත්තයේ අරමුණු වන ආකාශය හැරදමා ඒ සිත පමණක්ගෙන එය අරමුණු කරමින් විඤ්ඤාණය විඤ්ඤාණය කියා භාවනා කරන්නට පටන් ගනි. එසේ කරන කල්හි පළමුවන අරූප චිත්තය අරමුණු කරන විඤ්ඤාණංචායතන කුසල චිත්තය ඔහුට උපදී. විඤ්ඤාණංචායතන කුසල සිතය යන්නෙහි තේරුම විඤ්ඤාණය අරමුණු කොට පවත්නා ධානයෙන් යුක්ත සිතේ යනුයි. ධාන ලැබූ අයට උවද ධාන චිත්තය නිතර ඇත්තේ නොවේ. අන් සිතකින් වෙසෙන අවස්ථාවවලදී ධාන චිත්තය නැත. දෙවන අරූප ධානය ලැබූ යෝගාවචරයා තුන්වන අරූප ධානය ලැබීම සඳහා පළමුවන අරූප ධාන චිත්තයේ නැති බව මෙනෙහි කිරීම වශයෙන් නත්තිකින්චි භාවනා කරයි. එසේ කරන කල්හි පළමුවන අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කරමින් තුන්වන අරූප ධාන චිත්තය වූ ආකින්චඤ්ඤායතන කුසල චිත්තය උපදී. ආකින්චඤ්ඤායතන කුසල සිතේ යන්නේහි තේරුම පළමුවන අරූපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිතේ යනුයි. තුන්වන අරූප ධානය ලැබූ යෝගාවචරයා සතරවන අරූප ධානය ලැබනු පිණිස තමා ලබා සිටින තුන්වන අරූප ධාන චිත්තයගෙන මෙය ශාන්තය, මෙය ප්‍රණීතය කියා භාවනා කරන්නට පටන් ගනී. ඒ භාවනාවෙන් තුන්වන අරූප ධාන චිත්තය අරමුණු කොට සතරවන අරූප ධාන චිත්තය උපදී. එය සියුම් කමින් අග තැන්පත් සිතය. එයට වඩා සියුම් තවත් සිතක් නැත්තේය. එහි සියුම් කම කෙතරම්ද කියතහොත් ඒ සිතින් යුක්තව වෙසෙන යෝගාවචරයා හට සිතක් ඇතුව විසුවාද සිතින් තොරවම විසුවාද කියා දැන ගැනීමටත් අපහසු තරම්ය. ඉතා සියුම් බැවින් ඒ සතරවන අරූප ධාන චිත්තයට නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිතයයි කියනු ලැබේ. නේව සංඥානා සංඥායතන කුසසිත යන්නේහි තේරුම සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති තරමට සියුම් වූ කුසසිතය යනුයි. ප්‍රශ්න 1. අරූපාවචර චිත්තේය කියනුවේ කෙබඳු සිතකටද? 2. අරූපාවචර චිත්තය ප්‍රභේදයට පැමිණෙන්නේ කුමකින්ද? 3. අරූපාවචර සිත් සතරේ අරමුණු කවරේද? 16 වන පාඩම. අරූපාවචර විපාක ක්‍රියා. අරූප ධානලාභී පුද්ගලයා මරණින් මතු ඒ කුසලයේ බලයෙන් අරූප ලෝකයේහි උපදින්නේය. අරූප භවයේහි ඉපදීම වශයෙන්ද ඒ අරූප භවය නොසිතී පැවැත්මටද අරූප කුසලයට සමාන වූම ධානසිත ඇතිවේ. ඒවා අරූපාවචර විපාකයෝය. ආකාසානංචායතන විපාකසිතය, විඤ්ඤාණංචායතන විපාකසිතය, ආකින්චඤ්ඤායතන විපාකසිතය, නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාකසිතය කියා අරූපාවචර විපාක සිද්ද සතරකි. කාම රූප ලෝක දෙකෙහි සත්වයන්ගේ විඥාණය පවතින්නේ රූපකය ඇසුරු කරගෙනය. රූපකයක් නැතිව පැවතීමට ඒවාට ශක්තියක් නැත. අරූපාවචර විපාක වනාහි රූපයෙන් තොරව පැවතිය හැකිවන පරිදි දියුණු වූ ඒවාය. එබැවින් අරූප ප්‍රතිසන්දි චිත්තය සමග රූපකයක් ඇති නොවේ. විඥානයෙන් ඕහු ඉතා දීර්ඝ කාලයක් ජීවත් වෙති. කාම සත්වයන්ට රූපකයක් පරිහරණය කිරීම නිසා ඉමක් කොනක් නැති තරමට දුක් විඳින්නට සිදුවේ. අරූපී සත්වයාට ඒ එක දුකකුදු නැත. නිවන් සැපයට බොහෝ දුරට සමාන සැපයක් අරූපී සත්වයනට ඇත්තේය. කාම සත්වයනට ඇත්තේ පිටස්තර දේවලින් ඉන්ද්‍රිය පිනවාගෙන ලැබෙන සැපයකි. අරූපී සත්වයන්ගේ සැපයට පිටතින් කිසිවක් උවමනා නැත. කාම සත්වයන්ගේ ආත්මභාවය බතක් වැනිය. තවද්ද එකතු කර නොගතහොත් එහි රසයක් නැත. අරූපී ආත්මභාවය කේක් කැබැල්ලක් වැනිය. ඒ රසවත් කිරීමට තවත් දෙයක් එකතු කරන්නට ඕනෑ නැත. අරූපී සත්වයාගේ ඒ ජීවිතයම ඔහුට සුවයකි. අනාගාමි අරහත් පුද්ගලයන්ට පමණක් අයිති නිරෝධ සමාපත්තිය නම් වූ සමවතක් ඇත්තේය. එය සිතින් තොරව විසීමකි. එයට සමවැදිය හැක්කේ රූප අරූප ධ්‍යාන සියල්ලම ලබා ඇති අනාගාමීන්ට හා රහතුන්ටය. නිරෝධ සමාපත්තියට සමවැදීමට හැකිවීමට රහත් වූද අරූප ධ්‍යාන උපදවති. රහතුන් වහන්සේ විසින් විපාක දාන ශක්තිය නැත්තා වූ අරූප ධ්‍යාන සිත් අරූපාවචර ක්‍රියාසිත්‍ය. ආකාසානංචායතන ක්‍රියාසිත යනාදී වශයෙන් අරූපාවචර ක්‍රියාසිද්ධ සතරකි. කුසාසිත් සතරය, විපාකසිත් සතරය, ක්‍රියාසිත් සතරයයි අරූපාවචර සිත් දොළසකි. ඒ සියල්ලම පංචමධ්‍යාන සිත්‍ය. වේදනා ભેදයෙන් උපේක්ෂා සහගත සිත්‍ය. පංචමධ්‍යාන භාවයන් රූපාවචර සිත් එකිනෙකට සමාන වූද යට යට අරූප ධ්‍යාන සිත් වලට වඩා මතුමතු අරූප ධ්‍යාන සිත් ප්‍රණීතය උසස්ය. පොදු ජනයාට අයත් නොවන උසස් අයටම අයත් වන උසස් පුද්ගලයන් විසින්ම උපදවනු ලබන පවත්වනු ලබන සිත් කොටසක් බැවින් රූපාවචර අරූපාවචර සිත්වලට මහග්ගත සිත් යන නාමයේද කියනු ලැබේ. මහග්ගත සිත් 27කි. මහග්ගත සිත්වල කුසල් 9කි, විපාක 9කි, ක්‍රියා 9කි, ප්‍රථම ධ්‍යාන සිත් 3කි, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන සිද්ද 3 බැගින් ඇත්තේය. පංචම ධ්‍යාන සිත් 15කි. මහග්ගතයෙහි සෝමනස්ස සහගත සිත් 12කි. උපේක්ෂා සහගත සිත් 15කි. කාමාවචර සිත් 54ය, රූපාවචර සිත් 15ය, අරූපාවචර සිත් 12ය යන මේ සිත් 81 ලෞකික සිත්යයි කියනු ලැබේ. ලෞකික කුසල් සිත් 17කි, ලෞකික විපාක සිත් 32කි, ක්‍රියා සිත් 20කි. ලෞකික සිත් 81හි සෝමනස්ස සහගත සිත් 31කි, උපේක්ෂා සහගත සිත් 47කි, සෝමනස්ස සහගත සිත් 3කි. මේ ගණන් කියන ලද්දේ සුඛ සහගත කාය විඤ්ඤාණය සෝමනස්ස වලටත්, දුක සහගත කාය විඤ්ඤාණය දෝමනස්ස වලටත් අතුල් කොටය. ප්‍රශ්න 1. රූපාවචර විපාකයයි කියනුවේ කෙබඳු සිත් වලටද? 2. රූපකයක් නැතිව සිත් පැවතිය හැක්කේ කෙසේද? 3. රූපයක් නැති ආත්මභාවය හොඳවන්නේ මක් නිසාද? 4. මතු ඉපදීමක් නැති රහතුන් අරූප ධ්‍යාන උපදවන්නේ කුමටද? 5. රූපාවචර අරූපාවචර සිත් දෙකොටසටම සාධාරණ නම කුමක්ද? 6. ලෞකික කුසල් කොතෙක්ද? කවරහුද? 7. ලෞකික විපාක කොතෙක්ද? කවරහුද? 8. ක්‍රියා සිත් කොතෙක්ද? කවරහුද? 17 වන පාඩම. ලෝකෝත්තර සිත් 8. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ චෛතසික ධර්ම 8ට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියනු ලැබේ. සංසාර සංඛ්‍යාත ලෝකයෙන් එතර වනු රිසියෙන් විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාගේ సంతානෙහි ඒ ධර්මයෝ ක්‍රමයෙන් දියුණු වෙති. යෝගාවචරයා හට නිවන ප්‍රත්‍යක්ෂ කරවිය හැකි තරමට මතු කවර කලකවත් ඇති නොවන ලෙසට කෙලෙසුන් නැසිය හැකි තරමට දියුණු වූ අෂ්ටාංගික මාර්ගය සත්වයා ලෝකයෙන් එතරකොට නිවනට පමුණුවන බැවින් ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට ලෝකෝත්තර මාර්ගයයි කියනු ලැබේ. ඒ ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට ලෝකෝත්තර සිත යැයි කියනු ලැබේ. එක් පුද්ගලයෙකුගේ సంతානෙහි ලෝකෝත්තර මාර්ගය එකිනෙකට වඩ වඩා බලවත්ව සතර වාරයක් ඇතිවේ. පළමුවන වර ඇතිවන ලෝකෝත්තර මාර්ගයට සෝතාපට්ටි මග්ග කියාද, දෙවන වර ඇතිවන ලෝකෝත්තර මාර්ගයට සකදාගාමි මග්ග කියාද, තුන්වන වර ඇතිවන ලෝකෝත්තර මාර්ගයට අනාගාමි මග්ග කියාද, සතරවන වර ඇතිවන ලෝකෝත්තර මාර්ගයට අරහත් මග්ග කියාද නම් කර තිබේ. සතර වරක් ඇතිවන ලෝකෝත්තර මාර්ගයන් අනුව සෝතාපට්ටි මග්ග චිත්තය, සකදාගාමි මග්ග චිත්තය, අනාගාමි මග්ග චිත්තය, අරහත් මග්ග චිත්තය කියා ලෝකෝත්තර කුසාසිත සතරක් වේ. ලෝකෝත්තර විපාකවලට බොහෝ සෙයින් ව්‍යවහාර වී ඇත්තේ විපාක යන නාමය නොව ඵල යන නාමයයි. විපාක ඵල යන වචන දෙකෙහි අර්ථ වශයෙන් වෙනසක් නැත්තේය. ලෝකෝත්තර කුසලය වනාහි ලෞකික කුසලයන් මෙන් කල් පසුකොට තමාගේ විපාකය ඇති කරන්නක් නොව එකිනෙහිම විපාකය ඇති කරන කුසලයකි. සෝතාපට්ටි ඵලචිත්තය, සකදාගාමි ඵලචිත්තය, අනාගාමි ඵලචිත්තය, අරහත් ඵලචිත්තය කියා ලෝකෝත්තර විපාක සිද්ද සතරක් වේ. ලෝකෝත්තර ක්‍රියාසිත නැත්තේය. කුසල් සිත් සතරක් හා විපාක සිත් සතරක් වීමෙන් ලෝකෝත්තර සිත් අටක් වේ. ලෝකෝත්තර ක්‍රියාසිත නැත්තේ එක් එක් මාර්ග සිතක් එක් පුද්ගලයක තුර එකවරකට වඩා ඇති නොවන බැවිනි. මාර්ග චිත්තය පළමුවන වර ඇතිවීමේදීම ඒ ඒ මාර්ග චිත්තයේ ශක්ති ප්‍රමාණයෙන් ක්ලේශ ප්‍රහාණයක් සිදුවේ. මාර්ග චිත්තයන් නැවත නැවත ඇති නොවන්නේ ප්‍රහීන ක්ලේශයන්හි නැවත ප්‍රහාණයක් කරන්නට නැති බැවිනි. කාමාවචර සිත් 54ද, රූපාවචර සිත් 15ද, අරූපාවචර සිත් 12ද, ලෝකෝත්තර සිත් 8ක් දෙවීමෙන් කෙටි ක්‍රමයෙන් සිත් 89ක් වේ. 89වෙන් චිත්තේහි අකුසල් 12ක්ද, කුසල් 21ක්ද, විපාක 36ක්ද, ක්‍රියා 20ක්ද ඇත්තේය. ඒවා සොයාගත යුතු. මේ 89 චිත්තය අහේතුක සිත්‍ය. සහේතුක සිත්‍ය කියා දෙකොටසකටද, ශෝභන සිත්‍ය, අශෝභන සිත්‍ය කියා දෙකොටසකටද, ලෞකික සිත්‍ය, ලෝකෝත්තර සිත්‍ය කියා දෙකොටසකටද බෙදෙන්නේය. ඒ ඒ කොටස් වලට අයත් සිත්වල ගණන් සොයාගත යුතු. වේදනාදී ભેදවලින් ලෝකෝත්තර සිත් 8 නොබෙදිය හැකිය. ප්‍රශ්න 1. ලෝකෝත්තර මාර්ගය යනු කුමක්ද? 2. ලෝකෝත්තර සිත යනු කුමක්ද? 3. ලෝකෝත්තර සිත ભેදයට පැමිණෙන්නේ කවර කරුණු අනුවද? 4. ලෝකෝත්තර විපාක සිත් වලට කියන අනික් නම කුමක්ද? 5. සිත් සියල්ලම කොපමණද? 6. ශෝභන සිත් හා අශෝභන සිත් කොතෙක් කොතෙක් ඇත්තේද? හත කුසල් අකුසල් විපාක ක්‍රියාසිත් කොතෙක් කොතෙක් ඇත්තේද. 18 වන පාඩම ලෝකෝත්තර සිත්වල විස්තර ක්‍රමය. ප්‍රථම ධානාදී වශයෙන් ධාන පසක් ඇති බව ඉහත කියා ඇත. ඒ ධාන රූපාවචර සිත්වල පමණක් නොව ලෝකෝත්තර සිත්වලද ඇත්තේය. එබැවින් ධාන සිත්තේ යන නාමය ලෝකෝත්තර සිත්වලට යෙදෙන්නේය. ධාන නොලැබුවන්ට උපදිනා ලෝකෝත්තර සිත් සෑම කල්හිම ප්‍රථම ධානයෙන් යුක්තව උපදී. ධාන ලැබුවන්ගේ ලෝකෝත්තර සිත් ප්‍රථමාදී ධාන පසින් යුක්ත විය හැකිය. එබැවින් සංක්ෂේප ක්‍රමයේදී එකක් වශයෙන් දක්වනු සෝතාපට්ටි මග්ගචිත්තය ධාන ප්‍රභේදයෙන් ප්‍රථම ධාන සෝතාපට්ටි මාර්ගසිතය, ද්විතිය ධාන සෝතාපට්ටි මාර්ගසිතය, තෘතිය ධාන සෝතාපට්ටි මාර්ගසිතය, චතුර්ථ ධාන සෝතාපට්ටි මාර්ගසිතය, පංචම ධාන සෝතාපට්ටි මාර්ගසිතය කියා සිත් පසක් වේ. සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග සිත් තුනද එසේම පස බැගින් වේ. මෙසේ ධ්‍යාන ප්‍රභේදයෙන් එක් එක් ලෝකෝත්තර කුසල් සිතක් පස බැගින් වන නිසා ලෝකෝත්තර කුසල් සිත් 20ක් වේ. ඵල සිත් සතරද එසේම ධ්‍යාන වශයෙන් ප්‍රභේදයට පැමිණෙන බැවින් ලෝකෝත්තර විපාක සිද්ද 20ක් වේ. කුසල් සිත් 20ක් හා විපාක සිත් 20ක් වන බැවින් විස්තර ක්‍රමයෙන් ලෝකෝත්තර සිත් 40ක් වේ. මේ ලෝකෝත්තර සිත් 40 ප්‍රථම ධාන සිත් 8ක් ඇත්තේය. ද්විතිය ධාන සිත් 8 බැගින් ඇත්තේය. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධාන සිත් සෝමනස්ස සහගත වන බැවින් ලෝකෝත්තර සෝමනස්ස සහගත සිත් 30ක් ඇත්තේය. පංචම ධාන සිත් උපේක්ෂා සහගත වන බැවින් ලෝකෝත්තර උපේක්ෂා සහගත සිත් 8ක් ඇත්තේය. මහත්ගත සිත් 27කි, ලෝකෝත්තර සිත් 40කි. යන මේ සිත් 67 ධ්‍යාන සිත්ය. එහි ප්‍රථම ධ්‍යාන සිත් 11කි. ද්විතිය, තෘතිය, චතුර්ථ සිද්ද 11 බැගින් ඇත්තේය. පංචම ධ්‍යාන සිත් 23කි. ඒ ඒ ධ්‍යානවලට අයත් සිත් සොයාගනු. සිත් සියල්ල ගණන් ගැනීමේදී සංක්ෂිප්ත විස්තර වශයෙන් ක්‍රම දෙකකින් දක්වනු ලෝකෝත්තර සිත් එක ක්‍රමයකින් ගණන් ගත යුතුය. සංක්ෂේප ක්‍රමයෙන් සිත් 89කි. විස්තර ක්‍රමයෙන් 121කි. ඉදිරියේහි නොයෙක් තැන්වලදී කරුණු කියවෙන්නේ සිත්වල විස්තර ක්‍රමය අනුවය. එනිසා ඒ ක්‍රමයෙන් චිත්ත විභාගය ප්‍රගුණ කරගත යුතුය. කාමාවචර සිත් සිව්පනසය, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 40යි භූමි ප්‍රභේදයෙන් සිත් 121කි. අකුසල් 12, කුසල් 37, විපාක 25, ක්‍රියා 20 කියා ජාති භේදයෙන් සිත් 121කි. සෝමනස්ස සහගත සිත් 63, උපේක්ෂා සහගත සිත් 55, දෝමනස්ස සහගත සිත් 3යි වේදනා භේදයෙන් සිත් 121ක් වේ. මේ සෑම කොටස් වලටම අයත් සිත් සොයා ගන්න. සංඛාර භේදයෙන් සිත් බෙදත හොත් මහත්ගත ලෝකෝත්තර සිත් සසංකාරික පක්ෂයට ගණන් ගන්න. ප්‍රශ්න 1. ලෝකෝත්තර සිත් 40ක් වන්නේ කුමකින්ද? 2. රූපාවචර ධ්‍යාන නොලබුවන්ගේ ලෝකෝත්තර සිත් කිනම් ධ්‍යානයකින් යුක්ත වෙනවාද? 3. ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන ආදී සිත් කීය බැගින් ඇද්ද? 4. සිත් 121ක් ප්‍රථම ධ්‍යාන ආදී සිත් කීය බැගින් ඇත්තේද? 5. සංක්ෂේප ක්‍රමයෙන් හා විස්තර ක්‍රමයෙන් කුසල් සිත් කීය බැගින් ඇත්තේද? 6. විපාක සිත් කීය බැගින් ඇත්තේද? 7. සෝමනස්ස සහගත සිත් කොතෙක් ඇද්ද? 8. උපේක්ෂා සහගත සිත් කොතෙක් ඇද්ද? 19 වන පාඩම සිත් 121. මේ සිත් 121 අමතක නොවන සැටියට හොඳින් ප්‍රගුණ කරගන්න. මෙය අමතක නම් ඉදිරියට උගනීම නොකළ හැකිය. අකුසල් සිත්. සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිතය. සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිතය. සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිතය. සෝමනස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිතය. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිතය. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිතය. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සිතය. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංකාරික සිතය. යන මේ සිත් 8 ලෝභ මූල සිත්‍ය. දෝමනස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිතය. දෝමනස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත යන මේ සිත් දෙක දෝෂ මූල සිත්‍ය. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතය. උපේක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිතය යන මේ සිත් දෙක මෝහ මූල සිත්‍ය. ලෝභ මූල සිත් 8ය, දෝෂ මූල සිත් 2ය, මෝහ මූල සිත් 2යයි අකුසල් සිත් 12කි. අහේතුක සිත්. උපේක්ඛා සහගත චක්කු විඥාණය, උපේක්ඛා සහගත සෝත විඥාණය, උපේක්ඛා සහගත ගාන විඥාණය, උපේක්ඛා සහගත ජීවහා විඥාණය, දුක්ඛ සහගත කාය විඥාණය, උපේක්ඛා සහගත සම්පටිච්ඡණය, උපේක්ඛා සහගත සන්තිරණය යන මේ සත අකුසල් විපාක සිත්‍ය. උපේක්ඛා සහගත චක්කු විඥාණය, උපේක්ඛා සහගත සෝත විඥාණය, උපේක්ඛා සහගත ගාන විඥාණය, උපේක්ඛා සහගත ජීවහා විඥාණය, සුඛ සහගත කාය විඥාණය, උපේක්ඛා සහගත සම්පටිච්ඡණය, සෝමනස්ස සහගත සන්තිරණය, උපේක්ඛා සහගත සන්තිරණය යන මේ සිත් 8 අහේතුක කුසල විපාක සිත්‍ය. උපේක්ඛා සහගත පංච ద్వාරා වර්ජණය, උපේක්ඛා සහගත මනෝ ద్వාරා වර්ජණය, සෝමනස්ස සහගත හසිතුප්පාදය යන මේ සිත් 3 අහේතුක ක්‍රියා සිත්‍ය. අකුසල විපාක සිත් 7ය, කුසල විපාක සිත් 8ය, ක්‍රියා සිත් 3යයි අහේතුක සිත් 18කි. කාම වචර ශෝබන සිත්. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතය. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිතය. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතය. උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතය. උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතය. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිතය. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිතය යන මේ 8 කාම වචර කුසල් සිත්‍ය. සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතය යන ආදී වශයෙන් සහේතුක කාමාවචර විපාක සිද්ද 8කි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතය යනාදීන් සහේතුක කාමාවචර ක්‍රියා සිද්ද අටකි. මෙසේ කාමාවචර සෝබන සිත් සූවිස්සකි. රූපාවචර සිත් විතක්ක විචාර පීතිසුක ඒකග්ගතා සහිත පටමධ්‍යාන කුසල චිත්තය විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိယඥාන කුසල චිත්තය පීති සුඛ ඒකාග්‍රතා සහිත තත්‍යඥාන කුසල චිත්තය සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ඥාන කුසල චිත්තය උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචමඥාන කුසල චිත්තය යන මේ සිත්පස රූපාවචර කුසල් සිත්‍ය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පතම ධාන විපාක චitte යනාදී වශයෙන් රූපාවචර විපාක සිද්ද පසකි. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පතම ධාන ක්‍රියා චitte යනාදීන් රූපාවචර ක්‍රියා සිද්ද පසකි. කුසල් සිත් පසය විපාක සිත් පසය ක්‍රියා සිත් පසයයි. රූපාවචර සිත් පසලොසකි. අරූපාවචර සිත් ආකාසානංචායතන කුසල සිතය විඤ්ඥානංචායතන කුසල සිතය ආකින් චඤ්ඥායතන කුසල සිතය නේව සඤ්ඥානා සඤ්ඥායතන කුසල සිතය කියා අරූපාවචර කුසල සිත් සතරකි. එසේම අරූපාවචර විපාක සිත් සතරක්ද ක්‍රියා සිත් සතරක්ද ඇත්තේය. කුසල් සතරය විපාක සතරය ක්‍රියා සතරයයි අරූපාවචර සිත් දොළසකි. ලෝකෝත්තර සිත් විතක්ක විචාර පීතිසුක ඒකග්ගතා සහිත පටමධ්‍යාන සෝතාපත්ති මග්ග චිත්තය විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိය ධාන සෝතාපට්ටි මග්ග චිත්තය පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ධාන සෝතාපට්ටි මග්ග චිත්තය සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ධාන සෝතාපට්ටි මග්ග චිත්තය උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ධාන සෝතාපට්ටි මග්ග චිත්තය යන මේ සිත් පස සෝතාපට්ටි මග්ග චිත්තයෝය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන සකදාගාමි මාර්ග චිත්තේ යනාදීන් සකදාගාමි මාර්ග සිද්ද පසකි. එසේම අනාගාමි මාර්ග සිද්ද අරහත් මාර්ග සිද්ද පස බැගින් වේ. මෙසේ ලෝකෝත්තර කුසා සිත් විස්සකි. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධාන සෝතාපට්ටි ඵල චිත්තේ යනාදීන් සෝතාපට්ටි ඵල සිත් පසක්ද සකුදාගාමි ඵල සිත් පසක්ද අනාගාමි ඵල සිත් පසක්ද අරහත් ඵල සිත් පසක්ද වීමෙන් ලෝකෝත්තර විපාක සිත් 20ක් වේ. කුසල් 20ය විපාක 20යි ලෝකෝත්තර සිත් 40ක් වේ. කාමාවචර සිත් සිව් 50ය රූපාවචර සිත් 15ය අරූපාවචර සිත් 12ය ලෝකෝත්තර සිත් 40යි සිත් 121කි. ප්‍රථම පරිච්ඡේදය නිමි.